සම්පූරිතාපමිතපාරමිතාබලේන විද්වන්සියෝ කිලකිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝතිනාමං වන්දාමි බුද්ද මමලං හදයේටකෙත්වා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සොරයස්ස බික්කවේ උදයතෝ ඒතම් පුබ්බංගමං ඒතම් පුබ්බ නිමිත්තං යදෙදං අරුණග්ගං ඒවමේව කෝ බික්කවේ බික්කුණෝ අරයස්ස අට්ඨංගිකස්ස මග්ගස්ස උප්පාදාය ඒතං පුබ්බංගමං ඒතං පුබ්බ නිමිත්තං යදෙදං කල්යාණ මිත්තතා කල්යාණ මිත්තස්සේතං භික්ඛවේ භික්ඛුනෝ පාටිකංකං අරියං අට්ඨංගිකං මග්ගං භාවෙස්සති ති. ගෞරවනීය ස්වාමීන් වහන්සේලගේ නමස්කාරයි. සදහවත් වාසනාවන්ත පින්නතුනි, ඇමරිකා එක්සත් ජනපදයේහි උතුරු කැලිෆෝනියාවෙහි බර්ක්ලි බෞද්ධ විහාරස්ථානයේහි සිදු කෙරෙන පින්කම් මාලාවෙහි අදට නියමිත ධර්ම දේශනාවට අහුන්කන් දීමටයි පින්නතුන් බලාපොරොත්තු වන්නේ. ප්‍රථමයෙන්ම මේ ධර්ම දේශනාවට ආරාධනා කිරීම පිළිබඳව ගෞරවනීය විමලරතන හාමුදුරන් වහන්සේ, විමලකිත්ති හාමුදුරන් වහන්සේ, එවාගේම අපේ ශාන්ත හාමුදුරන් වහන්සේ, සුජාත හාමුදුරන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට අපේ කෘතඥතාවය දක්වනවා, පින් දෙනවා. ඉතින් උන්වහන්සේලාගේ මඟ පෙන්වීම මතයි පින්තුන් මෙවැනි පින්කම් සිදු කරන්නේ. උන්වහන්සේලාට අපේ නිදුක් නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දේශනාව මෙතෙන් පටන් සිදු කරනවා. අද අපේ ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ සංයුත්ත නිකායේහි මග්ග සංයුත්තේ ඇතුළත් වන කල්යාණ මිත්‍ර සූත්‍රය. කල්යාණ මිත්‍රත්වයේ වැදගත්කම පිළිබඳව සඳහන් වන සූත්‍රයයි අද අප මාතෘකාව වශයෙන් තෝරාගත්තේ. මේ සූත්‍රයෙන් දැක්වෙනවා කල්යාණ මිත්‍රත්වයේ වැදගත්කමත්, එමගින් අපේ ජීවිතයට ලැබෙන ඉහළම ධර්ම ප්‍රතිලාභය මොකද්ද කියන කාරණය සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශ බලන විට උන්වහන්සේ නිතරම කල්යාණ මිත්‍රත්වයේ අගය කළ තියෙනවා. එය ඒකාන්තයෙන් නිර්වාණ අවබෝධය ලබන්නටත් අනිත් අතින් සුගතිගාමි වන්නටත් විතරක් නෙවෙයි, මේ ජීවිතයේ කෙනෙකුගේ ජීවිතය සඵල කරගන්නටත් මිත්‍රත්වය ප්‍රධානතම කාර්යභාරයක් ඉෂ්ට කරනවා. දීඝජානකෝලිය වැග්ගපජ්ජ බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා උන්වහන්සේගෙන් ප්‍රශ්න කරනවා, ස්වාමීනි, මගේ මෙලොව ජීවිතය සඵලවන්නට, මගේ පරලොව ජීවිතයේ මරණින් මතු ජීවිතය සඵලවන්නට හේතු වන කරුණ දේශනා කරන්න කියලා. එහිදී භාගතුන් වහන්සේ මේ වැග්ගපජ්ජට දේශනා කරනවා මෙලව ජීවිතය සඵල කරගන්න හේතු වන කරුණු. උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියලා. කෙනෙක්ගේ මෙලව ජීවිතය සඵල කරගන්නත් කල්යාණ මිත්‍රත්වය වැදගත් කියලා දේශනා කළා. ඒ විතරක් නෙවෙයි, යම්කිසි කෙනෙක්ගේ සුගතිගාමී ජීවිතය සඵල කරගන්නට උදව් කරන අවස්ථාවකෝත් සඳහන් වෙනවා. සිංහලවාද සූත්‍රයේහි මිත්‍රයන් පිළිබඳව සඳහන් කරද්දී සුහද මිත්‍රයා ගැන සඳහන් කරනවා. හොඳ හදවත් තියෙන මිත්‍රයන් ගැන. අන්නේ මිත්‍රයන්ගෙන් තමන්ට ලැබෙන ප්‍රතිලාභ විදියට ඒ අය ස්වර්ග මාර්ගයේ දක්වන අපායෙන් වළක්වන මිත්‍රයන් ගැන සඳහන් කරනවා. අත්තක්කායි මිත්‍රයා, සමාන සුඛ දුක්ඛ මිත්‍රයා, උපකාරක මිත්‍රයා, අනුකම්පක මිත්‍රයා ආදී වශයෙන් මේ මිත්‍රයන්ගේ උපකාරයේ අනුකම්පාව මඟ පෙන්වීම මත අපට සුගතිගාමි මාර්ගයත් විවරවන්නේ. මෙහෙම දේශනා කරන භාගතුන් වහන්සේ ආධ්‍යාත්මික ජීවිතය සඵල කරගන්න සෝතාපද්ධි අංග දක්වන තැනදී කල්‍යාණ මිත්‍රත්වය ප්‍රධාන සාධකයක් විදිහට දක්වනවා. ඒ වගේම ප්‍රඥා වුද්ධිකර ධර්මයන් දේශනා කරද්දී ප්‍රඥාව දිනු කිරීමට හේතු වන කාරණා අතුරින් ප්‍රධානතම කාරණයක් ලෙසත් කල්‍යාණ මිත්‍රත්වය දක්වලා තියෙනවා. අවිද්‍යාව වෙන සූත්‍ර දෙස බලන විට විද්‍යා විමුක්තිය සාක්ෂාත් කිරීම දක්වා යන මේ ආධ්‍යාත්මික ගමන් මගේ මූලික පදනම විදිහට දක්වන්නේ යහපත් මිතුරන්ගේ ආශ්‍රයය කල්‍යාණ මිත්‍ර සම්පත්තිය. කන්දක් මුදුනට වැස්සක් වහිනකොට ඒ මුළු කන්දම සස්ත්‍රීක වෙලා අවට තියෙන ගම්බිම් පෝෂදායි වෙන වගේ අපේ ජීවිතයට කල්‍යාණ මිත්‍රත්වයේ නැමැති ප්‍රතිලාභ ලැබෙනකොට ජීවිතයට ලොකු ආශිර්වාදයක් ආධ්‍යාත්මික ගුණධම් වල පරිපූර්ණත්වය සිද්ධ වෙනවා. වරක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු ආනන්ද හාමුදුරුවෝ සඳහන් කරනවා, ස්වාමිනේ මට එක්තරා කාරණයක් මතක් වෙනවා. මේ ශාසනයෙන් අඩක්ම රඳා පවතින්නේ කල්‍යාණ මිත්‍රත්වය මත නේද කියන කාරණේ මට සිහිපත් වෙනවා කියලා. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මා හේවං ආනන්ද, මා හේවං ආනන්ද, ආනන්ද හිම කියන්න එපා, භාගයක් නෙවෙයි. සකලමේ විහිදම් බ්‍රහ්මචාරියන් යදි දං කල්‍යාණ මිතතා, කල්‍යාණ සහයතා, කල්‍යාණ සම්පවංකතා කියලා. ආනන්ද භාගයක් නෙවෙයි, මේ මුළු ශාසන බ්‍රහ්මචාරියාවම රඳා පවතින්නේ කල්‍යාණ මිත්‍රත්වයේ මත කියන කාරණේ. වරක් සැරියුත් මාහිමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත එළ සඳහන් කරනවා, ස්වාමීනි මේ සම්බුදු සසුනේහි සමස්තේම රඳා පවතින්නේ, සම්පූර්ණ ශාසන දියුණුව පවතින්නේ කල්‍යාණ මිත්‍රත්වයේ මත කියන කාරණේ මට වැටහෙනවා කියලා. භාගතුන් වහන්සේ මේ අවස්ථාවේදී සාදු සාදු සාරිපුත්ත කියලා, සාරිපුත්ත එහෙම තමයි කියලා ඒ කාරණේ අනුමත කළා. පින්නතුනි මේ වගේ දේශනා රාශියක් අපට ධර්මයේ තුලින් දැක ගන්නට පුළුවන් කල්‍යාණ මිත්‍රත්වයේ කෙතෙක් දුරට අපේ ජීවිතයට යහපත පැත්තට බලපානවද කියලා. අනිත් පැත්තට පින්නතුනි අපාය සහය මිත්‍රයා, ඒ වගේම අපට අනුතුරු කරන මිත්‍රයා අපේ මේ ජීවිතයත් අපට අවාසනාවන්ත කරලා පරලෝ ජීවිතය දුගතිගාමි කරලා නිවන් මගිනොත් අපි බැහැර කරනවා. වරක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු අජාසත් රජතුමා බුදුරජාණන් වහන්සේ සමග දීර්ඝ ධර්ම සාකච්ඡාවක යෙදුණා. ඔහු සාමාන්‍ය ඵල පිළිබඳව භාගතුන් වහන්සේගෙන් විමසුවා. ශ්‍රමණයන් වහන්සේලාට මේ ශාසන බ්‍රහ්මචර්යාව රැකීමෙන් ලැබෙන ආනිසංස ගැන සාකච්ඡා කළා. මෙහිදී බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෙකුට, ශ්‍රමණයෙකුට සිව්පස්සේ ලැබීම ඉඳන් ආසවක්ඛේ ඥානය ලැබීම දක්වා වූ මේ ආධ්‍යාත්මික ගමන් මගේ ලැබෙන ශ්‍රමණ ප්‍රතිලාභ පිළිබඳව දීර්ඝ විස්තරයක් සිදු කළා. මෙහිදී අජාසත් රජතුමා බොහොම පැහැදීමට පත් වුණා. පැහැදීමට පත් වෙල ඔහු බුදුරජාණන් වහන්සේට ගරුසරු දක්වල එතනින් නික්මලා ගියා. භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලට සඳහන් කරනවා, මහණෙනි අද මේ අහපු ධර්ම දේශනාව අහලා අජාසත් රජතුමාට සුවාන් වන්නට පුළුවන්කම තිබුණා. නමුත් ඔහුට අද මේ අවස්ථාව ගිලිහිලා ගියා. මුළු බුද්ධ ශාසනයක්ම ඔහුට අහිමි වුණා. ඒ අහිමි වුණේ ඔහුට පාප මිත්‍රාස්ත්‍රය හේතුවෙන් ය කියන කාරණය දේශනා කළා. බලන්න පින්නතුනි, එකාතකින් අපට සුගතිගාමී වන්නටත්, නිවන් මඟ විවර කරගන්නටත්, මෙලොව ජීවිතය සඵල කරගන්නටත් කල්‍යාණ මිත්‍රත්වයේ ඉවහල් වෙන ගමන් අනිත් පැත්තෙන් මෙලොව සම්පූර්ණ යහපත නැති කරලා, ඒ වගේම පරලෝ සුගතියත් අහිමි කළා, මුළු සම්බුද්ධ ශාසනයක් අහිමි කරන්නටත් මේ මිතුරන්ගේ ආශ්‍රය අපට බලපානවා. අන්නේ නිසා අපේ ගත කරන ජීවිතයේදී අපේ ජීවිතයේ කොයි මට්ටමට යනවාද කියන එක තීරණය කරන ප්‍රධානතම සාධකයක් වන්නේ අපි ළඟින් ආශ්‍රය කරන්නේ කවුද කියන කාරණය මත. අන්නේ නිසා අපි දහමට අනුව මෙහි වැදගත්කම පිළිබඳව අපි සාකච්ඡා කළ බලමු. ඔබ ගැන කිසියම් කෙනෙක් යම් කිසි විදියක තීරණයක් ගන්නේ ඒ තීරණය ගැනීමේදී බලන සාධක කීපයක් තියෙනවා. ඒ අතුරින් ප්‍රධානතම කාරණයක් තමයි ඔබ ආශ්‍රය කරන්නේ කවුද කියන කාරණය. ඔබ ආධ්‍යාත්මික ගමන් මගක ඉන්න කෙනෙක් නම් ඔබ වැඩිපුර අහන කාගේ දේශනාද, වැඩිපුර කියවන පොතපත මොකද්ද, ඔබ පුහුණු කරන දහම මොකද්ද කියලා සාමාන්‍යයෙන් විමසලා බලනවා. ඒ වගේම ඔබ ඉන්න තැන ගැන දැනගන්න පුළුවන් සාධකයක් තමයි ඔබ සමග ධර්ම සාකච්ඡාවක් කරනවා. සාකච්ඡායේ පඤ්ඤා වේදිතබ්බෝ කියපු විදියට කෙනෙක්ගේ ප්‍රඥාව බලාගන්න තියෙන ප්‍රධානතම ලක්ෂණයක් තමයි සාකච්ඡා කිරීම. අන්නේ සාකච්ඡා කිරීම ඔස්සේ ඔබේ අභ්‍යන්තර කොයිතරම් ගුණධම් වලින් ප්‍රඥාවෙන් දිනු වෙච්ච කෙනෙක්ද කියන බලන සාධකය වන්නේත් ඔබ කොයිතරම් ඇසුරු කරපු අයගෙන් ප්‍රතිඵල ලබාගෙන තියෙනවාද කියලා බලන සාධකය වන්නේත් මෙන්න මේ ධර්ම සාකච්ඡාව හරහා කරන සංවාදය. අන්නේ නිසා පින්නතුනි අපි තේරුම් ගත යුතු ප්‍රධානතම කාරණයක් අපි මොහොතට හරි හිතලා බැලුවොත් ඔබ අද ජීවිතේ යම් සාර්ථකත්වයකට පත් වෙලා තියෙනවා නම් හොඳ අධ්‍යාපනයක් ලැබලා හොඳ රටකට ඇවිල්ලා හොඳ රැකිරක්ෂා ලැබලා ඉන්න හොඳ නිවාස ලැබලා යම් කිසි සාර්ථකත්වයක් ඔබ මේ වනිට ලැබලා තියෙනවා නම් අන්නේ සාර්ථකත්වයට ඍජුවම ඔබ ඇසුරු කරපු ඔබේ මිත්‍රයන් හේතු වෙලා තියෙනවා. විශේෂයෙන්ම මාතා මිත්තන් සකේ ගරේ කියපු විදියට ගෙදරදී අපට ඉන්න හොඳම මිතුරා මිතුරිය තමයි අපේ අම තාත දෙන්න. ඊළඟට විවාහ වුණාට පස්සේ කෙනෙකුට ඉන්න හොඳම මිතුරා හෝ මිතුරිය තමයි ඒ තමන්ගේ සහකරුවා හෝ සහකාරිය. භාර්යාව පරමා සකා කියලා සඳහන් කරනවා. භාර්යාව හොඳම යෙහෙළිය කියලා. ඒ වගේම ස්වාමි දීනේට ඉන්න හොඳම යහළුවා වෙනටත් ඕන ස්වාමි පුරුෂයා. මෙන්න මේ ඔස්සේ යන අපේ ගමන් මගේදී අප ඇසුරු කරන යාළුවන්ගෙන් අපට ලොකු පිහිටක් උපකාරයක් ලැබෙනවා. අනේ නිසා අපි දක්ෂ වෙන්නට ඕන අපි ඉහෙළම කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න. යහපත් මිතුරන්ගෙන් අපට අධ්‍යාපනය ලැබෙන්න පුළුවන්. යහපත් මිතුරන් ඇසුරු කිරීමෙන් අපට හොඳ රැකියාවක් හොඳ රටකට යන අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. ඒ දේත් අපට ලැබෙනම හොඳයි. නමුත් ඊටත් වඩා වටිනවා අපට මේ අවුරුදු 60ක 70ක ජීවිතය විතරක් නෙවෙයි මරණින් මතු ජීවිතය අපට සුගතිගාමි වෙන්න යම් කිසි කෙනෙක් මඟහසර විවර කළ දෙනවා නම් අන්නේ ආශ්‍රය අපට අර මෙලොව ජීවිතය සඵල කිරීමටත් වඩා වටිනවා. ඒ වගේම කිසියම් මිත්‍රයෙක් අපට මේ මුළු සංසාර චක්‍රයෙන්ම නිදහස් වන්නට උදව් කරනවා නම් අපට අනුශාසනා කරනවා නම් ඒ තැනැත්තා අර සියල්ලටම වඩා වටින දෙයක් විදියට සඳහන් කරන්න පුළුවන්. අන්නේ නිසා තමයි පින්නතුනි අපි කුමන පින්කමක් කළත් අපි ප්‍රාර්ථනා කරන්නේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පච්චයා කියලා. මේ පින්කමේ හේතුයෙන් මට නිවන් දක්නා ආත්ම භාවය දක්වා කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා කියන ප්‍රාර්ථනාවක් අපි කරන්නේ. අන්නේ ප්‍රාර්ථනාව අපි සසර ජීවිතවලත් කළා තියෙනවා. එනිසාම තමයි අපට මේ බුද්ධ ධම සංඝ කෙන තෙරුවන හඳුනා ගන්නට අවස්ථාව ලැබුණේ. කුඩා කාලේ අපේ අම්මා තාත්තා දෙන්න අපි ළඟ මැසුරු කරපු අපේ ඥාතීන් මේ ත්‍රිවිධ රත්නයේ උරුමය ආශිර්වාදයේ රැකවරණ අපට ලබා දුන්නා. ඒකම තමයි පින්නතුනි අපට ලබා දෙන්න පුළුවන් ලොකුම දේ, ලොකුම දායාදය. මේ ත්‍රිවිධ රත්නය ලෝකයේ තියෙන ඉහළම රත්නයන් තුන අපට ලබා දීලා තියෙනවා. අන්නේ ගමන් මගේ තවදුරටත් යනවාද කියන එක තීරණය කිරීමේදී මේ කල්යාණ මිත්‍රාශ්‍රය අපට බලපානවා. එහිදී පින්නතුනි අපේ ආකල්ප මතයි අපේ කල්යාණ මිත්‍රයන් තීරණය වෙන්නේ. අපේ තියෙන බලාපොරොත්තු සාමාන්‍ය රැකියාවක් කරලා ජීවිතේ සාර්ථක කරගන්න විතරයි නම් අපට ලැබෙන්නේ ඊට සරිලන මිත්‍රයන්. අපි කැමති පරලෝ ජීවිතයේ සුගතිගාමී වෙන පමණක් නම් අපට ලැබෙන්නේ ඊට සරිලන මිත්‍රයන්. අපේ ජීවිතයෙන් අපි කැමති වෙන්නේ සම්පූර්ණම දුකේ හට ගැනීම නිරෝධයේ තේරුම් අරගෙන මේ සංසාර චක්‍රයෙන් නිදහස් වෙන නම් අන්නේ අභිලාෂයේ පමණට අපට කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙනවා. අතීතේ නම් පින්නතුනේ කල්‍යාණ මිත්‍රයෙක් මුණ ගැහෙන බොහෝ දුර බැහැර අපට යන්න සිද්ධ වුණා. ඔබ අහලා ඇති ඇතැමිට බෞද්ධ සාහිත්‍යයේ ශ්‍රී ලාංකික බෞද්ධ සංස්කෘතිය ගැන සඳහන් කරද්දී ස්වාමීන් වහන්සේලා කොච්චර දුර බැහැර ගියාද කල්‍යාණ මිත්‍රයන් හොයාගෙන කියලා. ඇතැමිට සිතුල්පව් වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් මෙහින් තලයට වැඩම කරනවා කල්‍යාණ මිත්‍රයන් හොයාගෙන ධර්මදේශකයන් වහන්සේ කෙනෙක් සොයාගෙන. ඇතැමිට අනුරාධපුරයේ මහ විහාරයේ ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් දකුණු පළාතේ තිස්ස මහ විහාරයෙමිට වැඩම කරනවා කල්‍යාණ මිත්‍රයෙක් හොයාගෙන. සැතපුම් සිය ගණනක් පාගමනින් වැඩම කළා කල්‍යාණ මිත්‍රයන් හොයාගෙන. නමුත් පිනුතුනි වර්තමානයේ අපි හුඟක් වාසනාවන්තයි. අද අපට පුළුවන් අපේ ජංගම දුරකථනයට ලෝකේ ඉන්න ඕනම කල්‍යාණ මිත්‍රයෙක් සමීප කරගන්නට. මේක ලොකු භාග්‍යයක්. මේ අවස්ථාව ලැබෙනකොට අපි දක්ෂ වෙන්නට ඕන, අපි නුවණ තියවන්නට ඕන නියම කල්‍යාණ මිත්‍රයන් හඳුනා ගන්නට. අපේ ජීවිත කාලය තාම ටිකයි. අනේ ටික කාලය තුළ ඉහළම දේ ලබා ගන්නට තමයි ලෝකයේ බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ. අන්නේ අතුරින් ලෝකයේ තියෙන දේවල් ධර්ම ශාස්ත්‍රයන්ගෙන් දර්ශනයන්ගෙන් ලෝකයේ තියෙන වටිනාම අනර්ගතම දේ තමයි නැවුම දේ තමයි සම්බුදු දහම කියන්නේ. මුළු කල්පයක් තුළ ලෝකෙට ලැබෙන අසිරිමත්ම නැවුම දේ තමයි සද්ධර්මය කියලා කියන්නේ. අනේ සද්ධර්මය අපට ලැබෙන්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන්මයි. අද අප මේ තේමා කරගත්තු කල්‍යාණ මිත්‍ර සූත්‍රය සංයුත්ත නිකාය මග සංයුත්ත ඇතුළත් වෙන මේ සූත්‍රයෙන් සඳහන් කරනවා දිනකට දිනේ එළිවන්නට අරුණෝදය කියන එක බලපානවා. අන්ධකාරයේ තියෙන ලෝකයට සූර්යාලෝකය පායනකොට ඒ සූර්යාලෝකය පායනවා කියලා දකින්න තියෙන పూర్ව ලක්ෂණය పూర్ව නිමිත තමයි අරුණෝදය කියලා කියන්නේ. අරුණෝදය කියන්නේ ඉර පායන කලින් නැගෙනහිර දිශාවේ තියෙන රතු පැහැය. බලාකුළු වලට සූර්යාගේ ඡාය වැටුණට පස්සේ සූර්යා පේන කලින්ම නැගෙනහිර දිගහසෙහි රතු පැහැයක් පේනවා. මෙන්න මේකට අරුණෝදය කියලා කියන්නේ. අන්නේ අරුණෝදය පේනකොටම අපි දන්නවා තව ස්වල්ප මොහොතකින් සූර්යා අපට දිස් වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ මේ උදාහරණයෙන් දක්වන්නේ මහණෙනි, යම්කිසි කෙනෙකුගේ ජීවිතයට කල්‍යාණ මිත්‍රත්වයේ නැමැති අරුණෝදය ලැබෙනකොට අන්නේ තැනැත්තාගේ ජීවිතයට සූර්යාලෝකය නැමැති ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මෙන්න මේ ජීවිතාලෝකය ලැබෙනවා කියලා. අන්ධකාරයෙන් තියෙන ලෝකයට සූර්යා පායන කලින් අරුණෝදය ඉර පායනවා කියන එකට නිමිත්තක් වගේ, పూర్ව නිමිත්තක් වගේ අපේ ජීවිතය ආලෝකවත් කරන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති සූර්යාලෝකය පහළ වෙනවා කියලා බලන పూర్ව සාධකය තමයි, పూర్ව නිමිත්ත තමයි කල්‍යාණ මිත්‍රාශ්‍රය අපේ ජීවිතයට ලැබෙනවා කියන කාරණය. එනිසා පින්වත්නි අපේ ආධ්‍යාත්මික ගමන් මගේ කෙතෙක් දුරක් ඉදිරියට යනවාද කියන එක තීරණය කරන ප්‍රධානතම සාධකය වන්නේ කල්‍යාණ මිත්‍රාශ්‍රය. අනේ කල්‍යාණ මිත්‍රයන් කොතෙක් දුරට ඉහළ මට්ටමින් ලැබුවාද කියන කාරණය මතයි අපේ ආධ්‍යාත්මික ගමන් මගේ තීරණය වන්නේ. එතකොට කල්‍යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයෙන් අපට ලැබෙන දේ තමයි සද්ධර්මය. ඒ සද්ධර්මය තුළින් අපට ලැබෙන්නේ ඉහළම දේ. ඒ තමයි ස්වර්ගගාමී මාර්ගයත් මොක්ෂගාමී මාර්ගයත් විතරක් නෙවෙයි මේ ජීවිතේ සඵල කරගන්න මෙලෝ ජීවිතයත් දියුණුවටපත් කරගන්න මාර්ගය මේ කල්‍යාණ මිත්‍රයන්ගේ අනුශාසනාවලින් අපට දැනගන්නට අවස්ථාව ලැබෙනවා. මෙන්න මේක තමයි පින්නතුනි අපට කල්‍යාණ මිත්‍රයන්ගෙන් ලැබෙන ලොකෝම ආනිසංසය. එතකොට අපේ ජීවිතයට යහපත් මිත්‍රයන් ලැබෙනකොට අපි දක්ෂ වෙන්නට ඕන එක තේරුම් ගන්නට අපට මේ ලෝකේ ලැබෙච්ච හොඳම කල්‍යාණ මිත්‍රයන් තමයි ස්වාමීන් වහන්සේලා. අනේ ස්වාමීන් වහන්සේලා කිසිදාක අපට නරක දෙයක් දේශනා කරන්නේ නැහැ. උන්වහන්සේලා අපට මෙලොව ජීවිතය සාර්ථක කරගන්න ආකාරය කියනවා. ලෙඩ දුකක් හැදුනහම ඉක්මනින් සුවපත් වෙන විදිහට අපට අනුශාසනා කරනවා. අපේ ජීවිතය අවසාන මොහොතේ අපට පිරිත් ටිකක් කියලා බණ දේශනා කරලා අපිව සුගතිගාමී කරන්නට, අපිව නිවනට සමීප කරලන්නට උන්වහන්සේලා කටයුතු කරනවා. අන්නේ කල්‍යාණ මිත්‍රයන් වෙතින් ඔබට ලැබෙන ලොකුම දේ තමයි ආරස්ඨංගික මාර්ගය කියලා කියන්නේ. ඔබ ස්වාමීන් වහන්සේලාට ඉතාම ගෞරවයෙන් ආදරෙන් සලකනවා. සිව්පස්සෙන් උපස්ථාන කරනවා. ඔබ ඊටාම මහන්සියෙන් හරියම කරන දේ නිර්ලෝභීව මේ ශාසන වේදීම පූජා කරනවා. අන්න එහෙම උදව්පකාර කරන සදහවත් කාරුණික පින්නතුන් විදියට ඔබට ලබා දෙන්න පුළුවන් ඉහළම දේ තමයි සද්ධර්මය. අන්නේ සද්ධර්මිනුත් ඉහළම දේ විදියට සැලකන්නේ සම්මා දිට්ඨිය ලබා දීම. කල්‍යාණ මිත්‍රයන් අපට ලැබෙනකොට අපි ඒක ලැබෙන්නේ සසර කරාව ලොකු පින්කම කානිසංශයක් විදියට. කල්‍යාණ මිත්‍රයන් නිකන් ලැබෙන්නේ සසර කලාව පින කානිසංශයක් විදියට අපට යහපත් මිත්‍රයන්ගේ ආශිර්වාදයේ අනුශාසනා ඇසුර ලැබෙන්නේ. අන්නේ ඇසුර ලැබෙනකොට අපි දක්ෂ වෙන්නට ඕන උන්වහන්සේ වෙතින් උපරිම දේ ලබා ගන්නට. උන්වහන්සේලා දේශනා කරන දේ තේරුම් ගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. ඔබ ගුරුවරයෙක් ඇසුරු කරනකොට, කිසියම් පාඨමාලාවක් කරනකොට, උපාධියක් හදාරනකොට, ඒ දේ ඉහළින් ඉගෙන ගන්නට ඔබ උනන්දු වෙනවා. ඔබේ දක්ෂතාවයේ තේරුම් ගන්නේ ඔබ කොයිතරම් දුරට අවධානයෙන් ඒ ගුරුවරයා කියන දේ ධාරණය කරගෙන විභාගයට ඉදිරිපත් වෙනවාද කියන කාරණය මත. අන්නේ වගේ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනකොට උන්වහන්සේගේ දේශනා වාක් සංවේදී වහන්නට ඕන. මෙන්න මේ ඇසීමේ ගුණයට කියනවා සුවච කියලා. මේ සුවච ගුණයට තමයි අපට ධර්මය ලැබෙන්නේ. අපේ දේශවන් යොමු කරන්නට ඕන ඒ දේශනාවලට. අපි අවංකව ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනවා නම් අපට මෙන්න මේ අනුශාසනා ලැබෙන්නට ඕන. එක්තරා සූත්‍රයක් තියෙනවා හත්තිගම උග්ග කියලා. මේ උග්ග කියන ගෘහපතියා ගැනයි සූත්‍රයෙන් සඳහන් වන්නේ. මේ සූත්‍රය තමයි වැදගත් කාරණයක් සඳහන් වෙනවා. මෙතනත්තා ස්වාමීන් වහන්සේලා නිතර ආශ්‍රය කළා. ඔහුගේ ජීවිතය ඉතාම ආශ්‍රයවත් කරුණු අටක් සඳහන් වෙනවා මේ සූත්‍රයේ. හත්තිගම උග්ග සූත්‍රයේ සඳහන් වෙනවා මෙතනත්තා ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනවා නම් ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ ගුණ හැම අවස්ථාවකදීම ධර්ම කාරණයක්මයි අසා දැනගන්නේ කියලා. ස්වාමීන් වහන්සේලා ඉතාම ගෞරවයෙන් ආශ්‍රය කරන්නේ ආශ්‍රය කරමින් උන්වහන්සේලා වෙතින් ඉහළම ධර්ම පරප්‍රසාදේ ලබා ගන්නයි මා කටයුතු කරන්නේ කියලා. ස්වාමීන් වහන්සේ කෙනෙක් මට ධර්ම දේශනාවක් නොකරනවා නම් මා දන්න ධර්ම කාරණයක් ස්වාමීන් වහන්සේලාට ප්‍රකාශ කරනවා කියලා. පින්වතුනි මෙන්න මේක ඉතාම වැදගත් කාරණයක්. ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණගැහිච්ච අවස්ථාවේදී උන්වහන්සේලා වෙතින් ධර්ම කාරණයක් අසා දැනගන්නමයි අපි උන්වහන්සේලාට ළඟා වෙන්නට ඕන. දානීය පූජා කරන අවස්ථාවක් වුණත් ඒ දානේ පූජා කළ ඔබ ධර්මයේ ටිකක් අහන්නට දහම් ගැටලුවක් විසඳා ගන්නට උනන්දුවක් තියෙනට ඕන. ඒ වගේම ඔබ හොඳ ආපු ධර්ම දේශනාවක් තියෙනවා නම් දහම් කරුණක් තියෙනවා නම් ඒ ස්වාමීන් වහන්සේලාටත් ඒක සඳහන් කරන්න. මෙන්න මේ අන්‍යෝන්‍ය ධර්ම හුවමාරුව සැබෑ කල්යාණ මිත්‍රයන් වෙතින් සිදවන්නට ඕන. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්නේ අපේ ජීවිතයට කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුණා නම් ඒක පෙරපිනකින් ලැබෙන්නේ. අන්නේ කල්යාණ මිත්‍රයන් ලැබුණ විතරක් නෙවෙයි කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායතා, කල්යාණ සම්පවංකතා කියලා කාරණා කීපයක් තියෙනවා. කල්යාණ මිත්‍රයන් ලැබෙන්නටත් ඕන, ලැබුණට විතරක් මදි කල්යාණ සහායතා, කල්යාණ මිත්‍රයන් යාළු කරගන්නටත් ඕන. සමහර විට අපට කල්යාණ මිත්‍රයන් සමීප වෙනවා, නමුත් දිගට මිත්‍රත්වය රඳවා ගන්නට තරම් අපි දක්ෂ වෙන්නේ නැහැ. ඒ නිසා අපිට දක්ෂතාවයක් තියෙනට ඕනේ කල්යාණ මිත්‍රයන් අඛණ්ඩව හිතවත්ව තියාගන්නට. ඒ විතරක් නෙවෙයි කල්යාණ සම්පවංගතා, ඒ කල්යාණ මිත්‍රයන් කියන දේ අහන්නට අපේ දේශවන් යොමු කරන්නට ඕන. කල්යාණ මිත්‍රයන් විතර නැඹුරු වෙන්නට ඕන, නැමෙන්නට ඕන. මෙන්න මේ කාරණා තුනම වැදගත් පින්තුනි. කල්යාණ මිත්‍රයන් ලැබීම, කල්යාණ මිත්‍රයන් හිතවත්ව පවත්වා ගැනීම සහ කල්යාණ මිත්‍රයන් වෙත නැමීම සිය දේශවන් යොමු කිරීම. මෙන්න මේකෙන් තමයි තමන්ට සද්ධර්මය ලැබෙන්නේ. අනේ සද්ධර්මය ලැබෙනකොට අපි ධර්මයේ ඔස්සේ සම්මා දිට්ඨිය ඇති කරගන්නවා. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? ලෝකයේ පිළිබඳවත් අපේ ජීවිතයේ පිළිබඳවත් තියෙන අවබෝධය ලැබෙනවා. සම්මා දිට්ඨියේ මුල්ම පියවර තමයි කම්මස්සකතා සම්මා දිට්ඨිය කියලා කියන්නේ. අපේ සිත මුල් වෙලා කරන දේවල් වලට අපේ සිතට අනුරූපව අපි කයින් වචනයෙන් සිතින් කරන දේවල්ට විපාක ආනිසංස ලැබෙනවා කියන කාරණය. අපේ හිත අපිරිසුදු යමක් කළොතින් ඒ අපිරිසුදු හිත නිසා අපි කරන කායික වාචික මානසික ක්‍රියාවලට අපට දුක් විපාක විඳින්න සිද්ධ වෙනවා. යම් කෙනෙක් හිත පිරිසුදු තියාගෙන යමක් කරනවා නම් එහි ආනිසංස විදියට අපට සැප විපාක ලැබෙනවා. මෙන්න මේ කර්මය පිළිබඳව ලැබෙන අවබෝධය තමයි කල්යාණ මිත්‍රයන්ගෙන් අපට ලැබෙන මුල්ම මඟ පෙන්වීම. මෙන්න මේ අවබෝධය ලැබුණු පමණට පින්නතුනි, අපේ දානමයන් පුණ්‍ය කිරේවත් වූ, සීලමයන් පුණ්‍ය කිරේවත් වූ, භාවනාමයන් පුණ්‍ය කිරේවත් වූ කියන මෙන්න මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අපි හැකිදාක් දුරට ජීවිතේ සිද්ධ කරනවා. ඇයි පින්නතුනි අපි මේ පින්කම් කරන්නට ඕන? අපේ වර්තමාන ජීවිතේ ලැබුණේ සසර කළා වූ මේ දාන ආදී පින් දහමල ආනිසංස විදියට. ඒ පින් ඉතාම ඉක්මනින් ගෙවිල යනවා. අන්නේ ගෙවිල යන මොහොතේ අපි මේක අපි නැවත අලුත් වැඩියා කරගන්නට ඕන. අන්නේ සඳහා අපි යලි යලිත් පින්කම් කරන්නට ඕන. ඇතැමිට මේ ජීවිත කාලය තුළදීම අපට මේ පින් අඩු වෙලා අපේ අකුසල් ඉස්මතු වෙලා නොඑක් විදියෙ දුක් කරදරවලට අපි මුහුණ පාන්න පුළුවන්. අනතුරු වලට මුහුණ පාන්න පුළුවන්. අන්නේ දුක් කරදර කම්කටොළු වලින් නිදහස් වන්නට අපි වර්තමාන ජීවිතයේ කරන කර්මම දාන ආදී පින් දහම අපට අනිසංසදායි වෙනවා. අනේ නිසා හැකිතාක් දානය පුරුදු කරන්න, පංචශීලය ආරක්ෂා කරන්න, මෛත්‍රී භාවනා වඩන්න. මේ පින්කම් කරන විතරක් නෙවෙයි, ඒ කරනව පින්කම් නිතර නිතරම සිහිපත් කරන්න. දෙන දානය හුදෙක් දානයක් විතරක් නෙවෙයි, ඒක ඡාගානුසති භාවනා කරගන්න දක්ෂ වෙන්නට ඕන. අපි අහන ධර්මයේ හුදෙක් ධර්ම ශ්‍රවණයේ පින්කමක් විතරක් නෙවෙයි, ඒක ධම්මානුපස්සනාවක් කරගන්නටත් අපි දක්ෂ වෙන්නට ඕන. ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කිරීම, දානය දීම හුදෙක් දානයක් විතරක් නෙවෙයි, ඒක සංඝානුසති භාවනා කරගන්නට ඕන. අපි රකින සීලය හුදෙක් සීලේ පමණක් නෙවෙයි, ඒක සීලානුසති භාවනා කරගන්නට ඕන. අපි දෙවියන්ට පින් අනුමෝදන් කිරීම හුදෙක් පින් අනුමෝදන් කිරීමක් පමණක් නෙවෙයි, ඒක දේවතානුසති භාවනාවක් බවට පත් කරගන්න අපි දක්ෂ වෙන්නට ඕන. මෙන්න මෙහෙම මේ කරන පින්කම් වඩාත්ම ශක්තිමත්ව සාර්ථකව අංග සම්පූර්ණ කරොත් තමයි අපි කරන පින වඩාත්ම ශක්තිමත් වෙලා මේ ජීවිතය තුළදීම අපට අකුසල් යටපත් කරගෙන කුසල ඉස්මතු කරගෙන මේ ජීවිතය සඵල කරගන්නටත් මරණින් මතු ජීවිතය සුගතිගාමි කරගන්නටත් අපට හැකියාව ලැබෙන්නේ. අන්න ඒ නිසා අපි සම්මාදිට ලැබුවා නම් ඒ ලැබිච්ච පමණට අකුසලෙන් මිදලා මේ ධර්ම මාර්ගය ඉදිරියට යනවා. සම්මාදිට ලැබුණා නම් අපි සම්මාදිට නතර වෙන්නේ, අපි සම්මා සංකප්පය වඩනවා. යහපත් සංකල්පනා තුළ අපි ඉන්නේ. නෙක්ඛම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන මේ දැහැමි සංකල්පනා සමග අපි ජීවත් වෙන්නේ. නිතරම පංචකාමයෙන් වෙන් වෙනටත්, අනිත්‍යය සමග අමනාපය දුරු කරගෙන මිත්‍ර සාගතව ජීවත් වීමටත්, අනිත්‍යගේ ජීවිතවලට කරදරයක් හිංසාවක් නොවන විදියට අවිහිංසාවාදී ජීවිතයක් ගත කරන්නටත් අපි නිතරම අපේ හිත මෙහෙවනවා. එපමණක් නෙවෙයි, අපේ වචනේ සංවර වෙනවා. බොරු කීම, කේලම් කීම, රළු පරුස වචන කීම, හිස් වචන කීම කියන මේ මිත්‍යා වාචාවෙන් දුර වෙලා හැකිතාක් දුරට සත්‍යවාදීව අර්ථවත් භාෂාවක් අපි පරිහරණය කරනවා. මේකත් අපේ ජීවිතේ ලැබෙන අනිසංසයක්. සම්මා වාචාව ලැබෙන අපි එතනින් නොනවති අපි කායිකව කරන වැඩ නිවැරදි කටයුතු විදියට සිදු කරනවා. ප්‍රාණඝාතය, සොරකම් කිරීම, කාම මිත්‍යාචාරය කියන මේ කායික වැරදි වලින් මිදලා අපි සිල්වන්ත ජීවිතයක් ගත කරනවා. සම්මා ආජීවයේ අප සිද්ධ කරන වෘත්තීය කටයුතු, රැකිරක්ෂා කටයුතු අපි හැකිතාක් දුරට ධාර්මිකව කරනවා. බාහා බල පරිචිතේහි සේදාවක්කීත්තේහි ධම්මිකේහි ධම්මලද්දෙහි කියපු විදියට දෑතේ වීරියෙන් දහඩියමගුරු වගුල අපේ ධාර්මිකව ධනෙ උපයන්නට කටයුතු කරනවා. සම්මා වායාමයේ නිතරම අපි උත්සාහ කරන්නේ අකුසලෙන් මිදෙන්නටත් කුසල දිනු කරගන්නටත්. සම්මා සතියේ නිතර සතිමත්ව සිහියෙන් කාලය ගත කරනවා. ඒ සිහිය දිනු කිරීමේ ප්‍රතිඵලයක් විදියට මෛත්‍රී භාවනාව, ආනාපානසති භාවනාදී භාවනා පුහුණු කළාට පුළුවන් සම්මා සමාධිය ඇති කරගන්න, හිතේ සමාධිමත් බව ඇති කරගන්න. ලෞකික කම්මසකතා සම්මාදිටියෙන් ආරම්භ කරපු මේ ආධ්‍යාත්මික ගමන් මග කල්යාණ මිත්‍රත්වයෙන් අපට ලැබුණු මේ ආනිසංස හේතුවෙන් අපි හිත සමාධිමත් කිරීම දක්වාම ගමන් කරනවා. එහි ආනිසංස විදියට අපට පුළුවන්කම තියෙනවා කාමච්ඡන්දාදී නීවරණ යටපත් කරගන්නට. හිත සමාධිමත් වෙන්න වෙන්න කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්දච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ වලින් අපේ හිත මුදවා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ හිත මේ විදියට අකුසල දහම් වලින් මුදවාගත්තු පමණට පින්නතුනි අපේ හිත හුඟක් ලස්සන වෙනවා, අපේ ජීවිතය ලස්සන වෙනවා. අපේ හිතේ ආධ්‍යාත්මික සතුට, නිරාමිෂ ප්‍රීතිය මේ මුළු ශරීරයටත් බලපාලා අපි ඇසුරු කරන අනිත්‍යයටත් මේ ආධ්‍යාත්මික සුවේ විහිදී යනවා. අනිත්‍යයටත් මෙහි ආදර්ශයේ, ආභාසයේ ආශිර්වාදය ලැබෙනවා. ඒ නිසා අපි දහම් මාගේ ඉදිරියට යනකොට අපේ හිතට පමණක් නෙවෙයි අපේ කයටත්, අපේ ඥාති මිත්‍රාදීන්ටත්, ඒ වගේම අප නමින් මිය ගියාටත් මෙහි ආනිසංස ලැබෙන මට්ටමට අපට මේ ආධ්‍යාත්මික ගමන් මඟ විසිතුරු කරගන්නට පුළුවන්. පින්නතුනි, අප මේ සඳහන් කළේ කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් ආපු ගමන් මගේදී අපට සම්මාදිට්ඨිය ලැබුණා නම් ඒ ලැබෙච්ච පමණට අපි ආරස්ඨංග මාර්ගයේ ගමන් කරන ආකාරය. මෙහෙම අපි කාලයක් ගමන් කරනකොට අපට ධර්මයේ හි සාන්දෘෂ්ටික බව, අකාලික බව වැටහෙනවා. දහම පිළිපදින්න පිළිපදින්න දහමේ ආනිසංස ලැබෙනකොට අපේ ජීවිතයේ මානසික සුවය වැඩි දියුණු වෙනවා. ඒ ආධ්‍යාත්මික සුවය වැඩි වෙන පමණට අපට වඩ වඩාත් මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්න ඕන කියන ශ්‍රද්ධාවක් හට ගන්නවා. ශ්‍රද්ධා මූලිකා සබ්බේපි කුසල ධම්මා කියලා සඳහන් කළා. ශ්‍රද්ධාව සීලම කුසල ධම්මට මූලිකයි කියලා. ඒ වගේම සඳහන් කරනවා සද්ධාති තථාගතස්ස බෝධින් කියලා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු මේ ධර්මයේ පිළිබඳව අපට විශ්වසනීයත්වයක් ඇති වෙනවා. ඒ වගේම ශ්‍රද්ධාව ධනයක් විදිහට සඳහන් කරනවා. මෙන්න මේ ශ්‍රද්ධාව ලැබුණු පමණට වීරිය, සති, සමාධි, ප්‍රඥා ආදී අනිත් ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම දිනු වෙලා ඒව බොජ්ජංග ධර්ම ඔස්සේ ආරසිංහ මාර්ගයේ අංග බවටම පත් කරගන්නට අපට අවකාශ තියෙනවා. මේ සඳහා හේතු වන්නේ අපි කල්‍යාණ මිත්‍රයන් අඛණ්ඩ වාසය කරමින් ඔවුන් වෙතින් වඩ වඩාත්ම සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. එතකොට කල්‍යාණ මිත්‍රයන් වෙතින් හුදේ කම්මසකතා සම්මාදිටි පමණක් නෙවෙයි පිනතුනේ අපට ලැබෙන්නට ඕන දේ තමයි චතුසත්‍ය සම්මාදිටිය. කම්මසකතා සම්මාදිටිය ලැබලා සුගතිගාමින මාර්ගයේ අබුද්ධෝත්පාද කාලයක උනත් අපට ලබා ගන්නට පුළුවන්. බුද්ධෝත්පාද කාලයක් පවතින බුදුදම සංඝකින තෙරුවන හඳුනා ගන්නට ලැබෙන මෙවැනි කාලික ඉපදිච්ච හැටියට අපට ලැබෙන ලොකුම දේ තමයි පින්නතුනේ හුදේ ස්වර්ගගාමි මාර්ගය විතරක් නෙවෙයි අපට ලැබෙනට ඕන දේ තමයි මොක්ෂ මාර්ගය, නිවන් දකින මාවත. ඒ සඳහා චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් ලැබෙනට ඕන. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ කරුණු හතර ගැන කල්යාණ මිත්‍රයන් වෙතින් අපි අසහ දැනගන්නට ඕන. දුක කියන්නේ මොකද්ද? දුකට හේතුව කියන්නේ මොකද්ද? දුක නැති කිරීම කියන්නේ මොකද්ද? ඒ දුක නැති කරන මාවත මොකද්ද කියන එක අපි කල්යාණ මිත්‍රයන් වෙතින් නැවත නැවතත් අසහ දැනගන්නට ඕන. අන්නේදී දුක කියන කාරණේ අපට තේරුම් යනවා. දුක කියන්නේ මොකද්ද? මේක දුක සත්‍යයක් විදිහට ධර්මයෙන් සඳහන් කරන්නේ සාමාන්‍ය ලෝකේ කියන දුකම නෙවෙයි බුදුදහමේ කියන්නේ. ඊට වඩා ගැඹුරු දෙයක්, ඊටම සියුම් දෙයක් බුදුදහම තුළින් ඉස්තර කරනවා. ඒ තමයි අපේ ඇසෙන් රූපයක් දකිනකොට ඇස රූපය, ඒ වගේම චක්කු විඥානය, චක්කු සංපස්සය, රූප සංඥා, රූප සංචේතන, චක්කු සංපස්සජා වේදනා, මෙන්න මේ ආදී වශයෙන් අතීත කර්ම වලට විපාක වශයෙන් මේ මොහොතේ හටගන්න ස්කන්ධ පංචකයක් තියෙනවා. අනේ මුලින්ම හටගන්න ස්කන්ධ පංචකය එය දුකක් සැපක්වත් නෙවෙයි, ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි, ඒක උපේක්ෂා සාගත මට්ටමේ අවස්ථාවක්. ඒක තත අවිතත අනන්‍යත වශයෙන් සඳහන් කරන සත්‍යයක් ඒක. ඒක දුක් විඳින නිසා කියන සත්‍යයක් නෙවෙයි, ඒක වෙනස් නොවන ආර්යයන් වහන්සේලා අවබෝධ කරගන්න සුවිශේෂී කාරණයක් හේතු වෙනුයි මෙයට දුක සත්‍ය කියලා කියන්නේ. මෙන්න මේ මුලින්ම හටගන්න ස්කන්ධ පංචකයේ දුක සත්‍ය, අනේ දුක සත්‍ය පිරිසින් දැනගන්න දේශනා කළේ. ඒ මුලින්ම හටගන්න ස්කන්ධ පංචකයේ හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් එතනම නිරෝධයට පත් වෙනවා. මෙන්න මේ බව අපි තේරුම් නොගත්තොත් මොකද වෙන්නේ? අනේ නිරුද්ධ වෙච්ච උපේක්ෂා සාගත වූ ස්කන්ධ පංචකයේම පාදක කරගෙන අවිද්‍යා පාදකව අපි නැවත අර ස්කන්ධ පංචකයේම පංච උපාදාන ස්කන්ධය බවට පත් කරගන්නවා. අවිද්‍යාව හා භව තණ්හාව හේතුවෙන් ඇති කරගන්නා වූ මේ ස්කන්ධ පංචකය තමයි පිනතුනේ සමුදය සත්‍ය විදිහට සඳහන් කරන්නේ. අපි නැවත නැවතත් සසර ගමනට හේතුව නෙමෙයි. ඒ අවිද්‍යාව නිසා අපි අපුඤ්ඤාභිසංකර කරගන්න පුළුවන්. ඇතැමට පුඤ්ඤාවි සංකාර කරගන්න පුළුවන්. ආනෙන්ජාවි සංකාර සිද්ධ වෙන්න පුළුවන්. මේ කුමක් කළත් අපි අවිද්‍යාව මත අපි නැවත නැවතත් මේ සංසාර චක්‍රය ගමන් කරනවා. ඒ ගමන් කරන පමණට අපට මහලු වීම, ලෙඩ වීම, නැවත ඉපදීම ආදී මේ කරුණට මුහුණ පාන සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ தත්ත්වෙ මිදෙන්න නම් අවිද්‍යාව ඉතුරු නැතුවම නිරුද්ධ කරගන්න නම් අපි මේක නුවණින් දකින්නට ඕන. ඇසල රූපයක් පේනකොටම ඒ තමන් දකින්නේ නිරුද්ධ වෙච්ච වූ ස්කන්ධ පංචකයක් නේද කියලා අර නිරුද්ධ වුණු ස්කන්ධ පංචකය ඇස රූපේ චක්කු විඥාන ආදිය නැත්නම් රූප වේදනා ආදී ස්කන්ධ පංචකයේහි සමුදේ වේ බලන්ට අපි දක්ෂ වෙන්නට ඕන. අන්න එහෙම දැකීම තමයි මාර්ග සත්‍ය විදිහට දේශනා කරන්නේ. සම්මාදිට්ඨිය ආදී අංග තුල ඉඳගෙන මෙන්න මේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය සමුදේ ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති මේක හට ගන්නවා මේක නිරුද්ධ වෙනවා ආදි වශයෙන් එයි හට ගැනීම හා නිරෝධය යලි යලිත් අපි නෝනින් දකින්නට ඕන. ඒ දකින්න මොකද්ද වෙන්නේ? අපේ ඒ වර්තමානය තුල ඉඳගෙන අවිද්‍යාසාගතව අතීතයේ නිරුද්ධ වෙච්ච වූ මේ ස්කන්ධ පංචකයේ ගැනීම නම් වූ ස්පර්ශ සමුදයන්තේ ඉඳලා ස්පර්ශයේ හට ගැනීම අන්තයේ මුලා වෙල හිටිය අපි අන්නේ සමුදයන්තෙන් ටික ටික මිදිලා ස්පර්ශයේ නිරෝධාන්තයට ගමන් කරනවා. මේ වෙලාවේ ඇසින් රූපයක් දකිනකොට මේ තේරුම් ගන්න රූපය මේ වෙලාවේ කනින් ශබ්දයක් අහනවා නම් ඒ අසන ශබ්දය මේ වෙලාවේ නිරුද්ධ වෙලා තියෙන දෙයක් නේද? මේ මොහොතේ තේරුම් ගන්නේ ස්වභාවයට පාදක වෙච්ච රූපාදිස්කන්ධ පංචකය ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච මොහොතක මේ මම මනෝවිඥානේ නේද මේක තේරුම් ගන්නේ කියලා දැක්කොතින් අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයෙන් අපි ටිකෙන් ටික මිදෙනවා. ඒ මිදෙන්නේ පින්නතුනේ උදේ ස්කන්ධ පංචකයෙන් විතරක් නෙවෙයි. අපි මිදෙන්නේ අවිද්‍යාවෙන්. අවිද්‍යාවෙන් මිදුණා කියලා කියන්නේ අපි රූපයෙන් මිදෙනවා. රූපයෙන් මිදුණා කියලා කියන්නේ ඒ රූපය පාදක කරගෙන අපේ ජීවිතයට අපි ගොඩ ගහ ගන්නා වූ මහලු වීම, ලෙඩ වීම, ප්‍රිය විප්‍රයෝග, මරණය මේ ආදී අනේක විද දුක් සමුදායකින් නිදහස් වනටත් අපි මේ මඟ ඔස්සේ ගමන් කරමින් ඉන්නේ. මෙන්න මේක මාර්ග සත්‍ය විදිහට කියනවා. මෙන්න මේ මාර්ග සත්‍යයේ ගමන් කරන පමණට පින්නතුනේ රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය වශයෙන් සඳහන් වන නිරෝධ සත්‍ය අපි සාක්ෂාත් කරනවා. මේ සත්‍ය දැක වූ පමණට අපි දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය විදිහටත්, සමුදය සත්‍ය සමුදය සත්‍ය විදිහටත් දැකලා අපි මාර්ග සත්‍ය වඩන දක්ෂුණෝතින් ඒ මාර්ගයේ ගමන් කරන පමණට අපි අර දුක්ඛ සත්‍ය තුලින් හටගත්තු අවිද්‍යාපහගත පාදකව ගොඩනගාගත්තු අපි ජරා මරණ ආදී දුක් වලින් ටිකෙන් ටික නිදහස් වෙලා ආධ්‍යාත්මික ගමන මගිය අපි ඉදිරියට ගමන් කරනවා. පින්නතුනි මෙහෙම යන්න අපටම දැනෙන අපේ ජීවිතය ආධ්‍යාත්මික සුවය ධර්මයේ සාන්දෘෂ්ටික බව අකාලික බව ක්‍රමයෙන් අපට වැටහෙනවා. මෙන්න මේ වැටහීම තුලින් පින්නතුනි අපට තව තවත් ජීවිතයේ ආධ්‍යාත්මික සුවය මානසික සතුට අපේ දිනු වෙනවා. ඒ දිනු වෙන පමණට අපට ලොකු සතුටක් ඇති වෙනවා තවත් මේ ධහම තුල ඉදිරියට යන්න ඕන කියලා. යමක් අපි කරනකොට ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙනවා නම් අපි වඩා වඩාත් මේ මාර්ගෝ සිද්දිරට යන්නට ලොකු රුචියක් කැමැත්තක් ඇති කරගන්නවා. අන්න ඒ වගේම තමයි දහම පිළිපදිනකොට පින්නොතින අපට මේ ජීවිත කාලය තුළ දෙමී ආනිසංස දකින්න පුළුවන්. වරක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු එක්තරා තැනැත්තෙක් උන්වහන්සේගෙන් ප්‍රශ්න කළා. ස්වාමීනි මේ ලෝකයේ බොහෝ දෙනෙක් ඉක්මනින් ප්‍රතිඵල ලැබෙන දේවල් කරනවා. අධ්‍යාපනය ලැබීම, රැක රක්ෂා කිරීම, දරුවන් පෝෂණය කිරීම මේ ආදී දේවල් කළ ඉක්මනින්ම ප්‍රතිඵල ලබන ක්‍රමයක් ලෝකයා දේශනා කරද්දී ඔබ වහන්සේ මේ ධර්මයක් දේශනා කරනවා බොහෝ කල් ගිහිලා ආනිසංස ලැබෙන දෙයක්. භාගතුන් වහන්සේ මෙහිදී සඳහන් කළේ ලෝකයේ බොහෝ දෙනෙක් කරන්නේ කාලික දේවල්. බොහෝ කාලයක් ගිහිල්ලා ප්‍රතිඵල ලැබෙන දේවල් තමයි ලෝකයා කරන්නේ. නමුත් මා දේශනා කරන්නේ අකාලික වූ දහමක්. මේ දහම අසා දැනගෙන තේරුම්ගෙන යමක් පිළිපදිනවා නම් යම් කිසි කෙනෙක් පිළිපදිනවා නම් අන්නේ තැනැත්තාට තමයි මේ ලෝකයේ කරන දේවල් වලින් ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙන දේ බවට පත් වෙන්නේ. දැන් බලන්න පින්නතුනි අපි ඔබ අධ්‍යාපනය ලැබුවා. ඒක අධ්‍යාපන සහතිකයක් ලබන අපි කොයිතරම් අවුරුදු ගණන් ගත කරාද බලන්න. ඔබේ රැකියාවක් ලබා ගන්න ඔබ කොයිතරම් කාලයක් කැප කළාද? ඔබට කියලා ගෙයක් හදා ගන්න, ගෙයක් හිමි කර ගන්න ඇතැමිට මේ මොහොතේටත් ඔබට බැරි වෙන්න ඇතිනේ. මේ තරම් දීර්ඝ කාලයක් අපි මේ සඳහා කැප කළා තියෙනවා. නමුත් බලන්න පින්වත්නි, අපි දානයක් දුන්නොතින් යම්කිසි දෙයක් අත්හැරියොතින් ඒ දේ ගැන සතුට ඒ මොහොතේම අපට ලැබෙනවා. අපි සිල්වන්ත වුණොතින් අපේ සිල්වන්ත ජීවිතය ගැන හිතනකොට කොච්චර සතුටක්ද? අපි ඔය මෙලවට ජනිත කරපු අපේ අම්මා තාත්තා දෙන්නට අපි සැලකුවොතින්, දෑතින් උපස්ථාන කරොතින් ඒ ආධ්‍යාත්මික සතුට අපට එවලෙම ලැබෙන්න පුළුවන්. අපි මෛත්‍රී භාවනා වැඩුවොතින් ඒ වඩන මොහොතේම අපට එහි ආනිසංස දැක ගන්න පුළුවන්. අපි සතිපට්ඨානෙ වැඩුවොතින් සතිමත් වෙන පමණට අපේ හිතට රාගාදී කෙලෙස් දහම් තේරුම් අරගෙන ඒ මොහොතේම අපට නිදහස් වෙන්නට පුළුවන්. රූපාදී ස්කන්ධ පංචකයේ සමුදේ අපි බැලුවොතින් ඒ බලන මොහොතේම පින්නතුනි මේ බාහිර ලෝකෙ නිදහස් වෙලා මහත් වූ දුක් සමුදායකින් අපට නිදහස් වෙන්නට පුළුවන්. ඒ නිසා ධර්මයේ පිළිපැදීම කියලා කියන්නේ ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙන දෙයක්. මේ ලෝකේ අපි යමක් කරලා ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා නම් ඒ කරන දේවල් වලින් ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙන කාරණය තමයි ධර්මයේ හැසිරීම කියලා කියන්නේ. මෙන්න මේක තමයි පින්නතුනි ශ්‍රද්ධාව කියලා කියන්නේ. සද්ධාති තථාගතස්ස බෝධින් කියන්නේ මේකයි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධත්තේ අපේ ජීවිතයේ ඉහළම තැනට ඔසවා තැබීමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. මෙන්න මේ ශ්‍රද්ධාව ලැබුණු පමණට එතනත්තාට දැඩි ජවයක්, වීරියක් ඇති වෙනවා. මේ වීරිය තමන්ගේ ශරීරයේ සම මස් නහර ඇට ඇටමිදුළු කරා විනිවිද යනවා කියලා සඳහන් කළා. ඒ තරම් ඊටාම දැඩි අභ්‍යන්තර අභිප්‍රේරණයක් ඉන මොටිවේෂන් එකක් ඇති වෙනවා මේ ධම්මගේ ඉදිරියට යන්න ඕන කියලා. ලොකු සතුටක් ලැබෙනවා Tamanට. ඒ සතුට විඳින්මින් වඩ වඩාත් මේ ආධ්‍යාත්මික සතුට සොයාගෙන අපි ගමන් කරනවා. ඒ ගමන් කරද්දී පින්නතුනේ අපි දැනට කරන යුතුයකම් රැකිරස් සාදිය නොකර ඉන්නේ නැහැ. ඒවා අපි කලින්ටත් වඩා ඉටු කරමින් ඒ යුතුයකම් මැනවින් සම්පූර්ණ කරන ගමන් තමයි මේ ආධ්‍යාත්මික ගමන යන්නේ. හැබැයි අපි යුතුයකම් කරලා බාහිර ලෝකෙන් නැවත ප්‍රතිඋපකාර බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒයි අපි අපටම කියලා ආධ්‍යාත්මික පිළිසරණක්, ධර්මයේ පිළිසරණ අපි ලබාගෙන තිබීම නිසා. අනේ නිසා අපි සැබෑ ලෙස මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තනම්, සුතමේ ඥානයෙන් මෙහි අවබෝධයක් ලබා ගත්තනම්, එපමණට පින්නොත්නි අපි කරන හැම දෙයක්ම නිවන ඉලක්ක කරගෙනය කරන්නේ. ඒ චතුසත්‍ය සම්මාදිට ලැබුණු පමණට ධර්මයේ සඳහන් වෙනවා එතනත්තා කරන සීලොම දේවල් විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, වස්සග පරිණාමින් කියලා. විවේකයට බරව, විරාගයට බරව, නිරෝධයට බරව නිවන අභිමුඛ කරගෙනයි ඒ සියලුම දේවල් කරන්නේ. එතනත්තාගේ සංකල්ප යහපත් වෙනවා. නෙක්ඛම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. ඔව් ක්‍රමයෙන් පංචකාම සම්පත්තියෙන් ඈත් වෙන ගමන් මෛත්‍රී වඩමින් ඔහු අනිත්‍යගේ ජීවිතවල සුරක්ෂිත භාවය ලබා දෙමින් ඔහු තමන්ගේ සංකල්පනා දිනු කරගනවා නිවන ගැන තමන්ගේ ආධ්‍යාත්මික ඉලක්කය ඉහලින් තබාගෙන. ඔහු වචන කතා කරද්දී නිතරම පච්චවේකීත්වා පච්චවේකීත්වා වාචාය කම්මං කාතබ්බං කියපු විදියට වචනයක් පිට වෙන කලින් නැවත නැවතත් හිතලා බලනවා කොයි තරම් දුරට එයින් යහපතක් වෙනවාද කියලා. එනිසා ඔහු වචනයක් කතා කරන්නේ ඔහුගේ සුගතියට බාධාවක් කර නොගෙන, ඔහුගේ නිවන් මගට බාධාවක් කර නොගෙන, අනිත් අයට සුගතිගාමී මග, නිවන් මග විවර කළ දෙන විදියටයි ඔහු භාෂාවේ හැම වචනයක්ම හසුරුවන්නේ. මේකත් පින්නතුනි සම්මාදිටිය ලැබුව කෙනාගේ තියෙන ලක්ෂණයක්. සම්මාකම්මන්ත ඔහු හැකිතාක දුරට අකුසලයෙන් මිදෙනවා, කායික වැරදි වලින් නිදහස් වෙනවා, සත්‍යයන්ගේ ජීවිතවලට සුරක්ෂිත භාවය ලබා දෙනවා, අන් අයගේ දේපළවල සුරක්ෂිත භාවය තහවුරු කරනවා. ගෘහස්ථ ජීවිතයේ සමගියට බාධා කරන දෙයක් ඔහු කරන්නේ නැහැ. ඔහු ගෘහස්ථ ජීවිතයේ සමගිය දිනු වෙන විදිහට ක්‍රියා කරනවා. මෙන්න මේ විදිහට ඔහු සම්මා කම්මන්තය කරනකොට ඔහු කරන රැකියා සම්මා ආජීවය බවට පත් වෙනවා. ඔහු කිසි විටක අධාර්මිකව ධනෙ උපයන්නේ නැහැ. හරි හම්බ කරන සෑම දෙයක්ම ධාර්මිකව අරසිං මාර්ගයට අනුගතව ස්වර්ගගාමී මාර්ගයටත් නිවන් මාර්ගයටත් බාධාවක් නොවන විදිහට ඔහු තමන්ගේ ධනෙ උපයා ගන්න. ඒ උපයන ධනය නිවැරදිව පරිහරණය කරන්නටත්, ඉතිරි කරන්නටත් ඔහු ධර්මානුකූලව කටයුතු කරනවා. ඔහුගේ උත්සාහය සම්මා වායාමයක් වෙනවා. ඔහුගේ ක්‍රියාවලිය නිතරම අකුසලෙන් මිදෙන්නත් කුසල් දියුණු කිරීම සඳහා කරන ව්‍යායාමයක් වෙනවා. මේක තමයි සම්මා දිට්ඨියෙන් ඉන කෙනාගේ ලක්ෂණය. ඔහු හැම මොහොතකම අකුසලෙන් හිත මුදවා ගන්නටත්, කුසලයේ දිනු කර ගන්නටත්, හිත සමාධිමත් කර ගන්නටත්, ප්‍රඥාවෙන් නුවණින් කාලය ගත කරන්නටත් අකණ්ඩව ක්‍රියා කරනවා. සම්මා වායාම යහපත් උත්සාහය. සම්මා සති. එතනත්තා නිතරම සතිමත්ව කාලය ගත කරනවා. වර්තමානය තුළ හිත තියාගෙන ස්කන්ධ, නාම රූප, ධාතු, පටිසම්පාද ආදී මේ අංග අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන් හෝ බලනවා. සතිපට්ඨානියත් සතිපට්ඨාන භාවනාවත් පුහුණු කරමින් මෙතනත්තා තමන්ගේ ආධ්‍යාත්මික ගමන මඟ විසිරු කරගන්නවා. ඒ සතියේ කාලයක් භාවිත කිරීමේ ප්‍රතිඵල විදියට මෙතනත්තාට පුළුවන්කම ලැබෙනවා සම්මා සමාධිය ඇති කරගන්න. හිත සමාධිමත් කරගන්නවා. කාමච්ඡන්ද ආදී පංච නීවරණ වලින් හිත මුදවා ගන්නකොට හිත ටිකෙන් ටික සමාධිමත් වෙනවා. අපේ වඩන භාවනා කමඨහන්ට අනුරූපව ඔහුට ඒ සිතුවිලි දිග කලක් තියාගන්න පුළුවන් විදියට විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා ආදී වශයෙන් සඳහන් කරන මේ ධානා අංග තුල වැඩි වේලාවක් ගත කරන්න උත්සාහ ගන්නවා. ඒ ටිකෙන් ටික ඉදිරියට ගිහිල්ලා ඒ ධානා අංගය තුලම ඒ කමඨහන තුලම හිත සමාධිමත් කරලා ඒකාග්‍ර කරගෙන උපේක්ෂාවට පත් වෙන තරම් මේ තැනැත්තා දක්ෂ වෙනවා. හිත සමාධිමත් කරන විතරක් නෙවෙයි සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථා භූතං පජානාති කියපු විදියට හිත සමාධිමත් වෙච්ච කෙනා ජීවිත යථාර්ථය දකිනවා කියලා සඳහන් කරනවා. මේ තැනැත්තා සමාධිය වඩන්නේ හුදෙක් සමාධි සුවේ සඳහා පමණක් නෙවෙයි. ඒ සමාධිමත් වෙච්ච හිතෙන් හිත පිරිසිදු වෙනකොට, හිත ලස්සන වෙනකොට ඔහු මේ ලෝක යථාර්ථය අර සුතමේ ඥාණයෙන් අසා දැනගත් අනිත්‍යතාවය දැන් ඔහු භාවනාවක් විදියට, විදර්ශනා භාවනා විදියට ප්‍රගුණ කරනවා. ඔහු ඇස අනිත්‍යය කියලා දකිනවා. ඇස කියන එක මේ මොහොතේ හටගෙන නිරුද වෙන දෙයක්. රූපය කියන එක ඇසට අනුරූපව හටගෙන නිරුද වෙන දෙයක්. ඒ වගේම ඇස නිසා හටගන්නා චක්කු විඥානය හටගෙන නිරුද වෙනවා. චක්කු සම්පස්සේ හටගෙන නිරුද වෙනවා. චක්කු සම්පස්සෙන් හටගන්න වේදනාව හටගෙන නිරුද වෙනවා. රූප සංඥාව, රූප සංචේතන ආදී මේ ස්කන්ධ පංචකයම හේතු ඇති කාලේ හටගෙන ඉති ඉමස්මින් සති දං හෝති ඉමස්ස නිරෝධයි දං නිරුජ්ජති. මේ ඇති කාලේ මේ හටගෙන මේ නිරෝධේ නිරෝධයටපත් වෙනවා. ඉමස්ස උපාදායි දං උපාජ්ජති ඉමස්ස නිරෝධයි දං නිරුජ්ජති කියපු විදියට මේ හටගැනීමෙන් මේ හටගත්තා, මේ නිරෝධයෙන් මේ නිරෝධ වෙනවා කියන මේ හේතුඵල දහම ඇතිවීම නැතිවීම උද්‍යබ්බේ ඥානය උදේවය නුවණින් දකින කෙනෙක් බවටපත් වෙනවා. අරහිත සමාධිමත් වෙන්න වෙන්න ඔහු මේ රෝපාදී ස්කන්ධ පංචකය ඔහු දකිනව පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නැවත අලුත් ස්කන්ධ පංචකයක් නිර්මාණය වෙනවා. ඒකත් හතක හටගෙන නිරුද්ධ වෙනවා. මේ ආදී වශයෙන් ඔහු සමස්ත ජීවිතයම දකින්නේ මේ ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වීමක් වශයෙන්යි. මෙහෙම දකින්න දකින්න මේ තැනැත්තා බාහිර ලෝකෙන් නිදහස් වෙනවා, රූපයෙන් නිදහස් වෙනවා, අභ්‍යන්තර නාමයන් තිනුත් මේ තැනැත්තා නිදහස් වෙනවා. නාම රූප කියන අන්ත දෙකෙම නිදහස් වෙන පමණට ඒ තැනැත්තා දුකෙන් නිදහස් වෙනවා. ඔහු ටිකෙන් ටික ප්‍රඥාව දිනු කරගෙන රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛයක විදියට රාග, ද්වේෂ, මෝහ කියන මේ ප්‍රධාන අකුසල මූලයන් තුනම දුරු කරන මට්ටමට ඔහු තමන්ගේ සමස්ත ජීවන චර්යාව සකසා ගන්නවා. ධර්මානුකූල ජීවිතයක් ගත කරනවා. පින්නතුනි, මේ සියල්ලම අපට ලැබුණේ කල්යාණ මිත්‍රාශ්‍රයෙන්. කල්යාණ මිත්‍රයා අපට කියලා දුන්නේ මේ ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද, මේ ජීවිතය සඵල කරගන්නේ කොහොමද කියලා ඔහු අපට අනුශාසනා කළා. ඔහු අපි ඇසුරු කරනකොට, විශේෂයෙන් ස්වාමින් වහන්සේලාට අපි සිව්පස්සෙන් උපස්ථාන කරනකොට, උන්වහන්සේලා අපිට කාරුණිකව මේ ධම්මග කියා දුන්නා. උන්වහන්සේලා දේශනා කළා කොහොමද දුගතියට නොයටි අපි සුගතිගාමි වෙන්නේ කියලා. ඒ සඳහා දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා වඩන්නට පුහුණු කරන්නට උන්වහන්සේලා අපට අනුශාසනා කළා. අනේ නිසා අපි නිතරම දානේ, සීලය, මෛත්‍රී භානමය පුරුදු කළා. අනේ පුරුදු කිරීම අනිසංස විදියට අපේ මරණයෙන් පස්සේ කිසි විටකත් අපාගත නොවෙනසේ අපේ ජීවිතය ආධ්‍යාත්මිකව අපි සකසා ගත්තා. එපමණක් නොවේ, ඒ සුගතිය සුරක්ෂිත කරන ගමන් සම්බුද්ධ ශාසනයකින් ලබන අගනා ඵලය වන චතුරාර්ය සත්‍යය, ඒ වගේම නිවන් මඟ අපි ඒ ස්වාමින් වහන්සේල වෙතින්, ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේල වෙතින් අපි අසා දැනගත්තා. අන්නේ දැනගත්තු පමණට අපට ලැබිච්ච මහර්ග වූ නිධානය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ මාර්ගය සඳහන් කරන්නේ උජුකෝ නාම සෝමග්ගෝ අබේහා නාම සාදිසා කියලා. මේක ඍජු වූ මාවතක්. මේක බිය සැක නැති මාවතක්. මග්ගා නට්ඨංගිකෝ සෙට්ටෝ සච්ඡානං චතුරෝ පදා. මාර්ගයන් අතුරින් ආරසංග මාර්ගය උතුම්. සත්‍යයන් අතුරින් චතුරාර්ය සත්‍ය උතුම්. මෙන්න මේ ලෝකයේ තියෙන උතුම්ම දේ අපට කල්යාණ මිත්‍ර ප්‍රතිලාභයක් විදියට මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය තුලින් අපේ ජීවිතය තුළට ලැබෙනවා. හරියට කන්දක් මුදුරට මහා වැස්සක් ඇස්ස වගේ කල්යාණ මිත්‍රත්වයේ නැමැති වැසි පොද අපේ ජීවිතයේ නැමැති මේ මහා කන්දට ලැබෙනකොට අපේ මුළු ජීවිතයම ආධ්‍යාත්මික වශයෙන් අපි සශ්‍රීක වෙනවා. මෙන්න මේ තුලින් අපේ සම්පූර්ණ ජීවිතයේ තේරුම් ගත්තා. මුළු ලෝකයම මේ යන්නේ කර්මය මත, කුසල අකුසල කර්මය මත යන ලෝකයක් මේක තියෙන්නේ. ඒ ලෝකෙන් නිදහස් වෙන නම් මේ කර්ම චක්‍රයෙන් නිදහස් වන්නට ඕන. ඒ සඳහා ධර්ම චක්‍රයේ මනවින් තේරුම් අරගෙන මේ කර්ම චක්‍රයෙන් ජාති ජරා මරණ ආදීෙන් සපුරා නිදහස් වෙන්න ඕන කියන හැඟීමක් අභ්‍යන්තර අභිප්‍රේරණයක් අපේ ජීවිත තුල හටගන්නවා. අන්නේ ධම්මග විකසිත වන්නේ මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගත්ත පමණට. දුක්ඛ ආදී චතුරාර්ය සත්‍ය තේරුම් ගත්ත පමණට අපිට රූප වේදනා ආදී ස්කන්ධ පංචකය ප්‍රකට වෙනවා. මේ ස්කන්ධ පංචකය තේරුම් ගත්ත පමණට අපි හේතුඵල ධම තේරුම් ගන්නවා. පටිසම්පාදේ තේරුම් ගන්නවා. අවිද්‍යාව ඇති කල්ලි සංඛාර විඥාන නාම රූප ආදී මේ පටිසම්පාද අංග තුල මේ චක්‍රය තුල අපි ගමන් කරනවා. එහෙනම් ඒ නිදහස් වන්න නම් අපි මොකද කරන්නට ඕන? අවිද්‍යායත්වේ වාසේස විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ කියපු විදියට අවිද්‍යාව ඉතුරු නැතුවම නිරුද්ධ කරන මට්ටමට අපි මේ ධම සුතමේ ඥාණයෙන් අසා දැනගෙන ඒ චින්තාමේ ඥානයක් විදියට ප්‍රගුණ කරලා භාවනාමය ප්‍රඥාවක් විදියට තවදුරටත් අපි තහවුරු කරගන්නට දක්ෂ වෙන්නට ඕන. පින්නතුනි, මෙන්න මේ ගමන් මගේ අපි ඉන්නකොට අපේ ජීවිතේ ලැබෙන උතුම්ම දේ බවට පත් වෙන මොකද්ද? මෙන්න මේ ආරසංගික මාර්ගය. අපි ධම්මකට ආවාද කියලා අපටම බලන්න තියෙන ප්‍රධානතම ලක්ෂණය තමයි කොතෙක් දුරට සම්මාදිට්ඨිය ලැබුණද? සම්මාදිට්ඨිය කොයි පියවරේද තමන් ඉන්නේ? අන්නේ සම්මාදිට්ඨිය ඔස්සේ ආරසංගික මාර්ගය අංග කෙතෙක් දුරට තමන්ගේ ජීවිතය තුළට මේ වන විට බැසගෙනද තියෙන්නේ? දෛනික ජීවිතයේ කටයුතු කරද්දී තමන් සම්මාදිට්ඨියෙන් කටයුතු කරන්නේ? සම්මා සංකල්ප ඇසුරු කරනවද? වචන කතා කරනකොට සම්මා වාචාව ගැන හිතනවද? කායිකව ක්‍රියා කරනකොට සම්මා කම්මන්ති අනුවද වැඩ කරන්නේ? රැකියාවක් කරනකොට සම්මා ආජීවයට අනුගතවද තමන් කටයුතු කරන්නේ? උත්සාහයක් කරනකොට ඒ සම්මා වායාමයක් වෙනවද? නිතර සතිමත්ව සම්මා සතියෙන් කාලය ගත කරනවාද? ඒ වගේමයි තමා දවසට කොච්චර වේලාවක් හිත සමාධිමත් කරගන්නට කටයුතු කරනවාද? ඒ සමාධිමත් වෙච්ච හිතින් කොයිතරම් දුරට අනිත්‍යතාවය මෙනෙහි කරනවාද? ස්කන්ධ පංචකයේ සමුදය බලනවාද කියන මෙන්න මේක තමයි පින්නතුනි අපේ ජීවිතයට කොයිතරම් දුරට කල්යාණ මිත්‍රත්වයේ ලැබුණාද? ඒ ලැබිච්ච කල්යාණ මිත්‍රත්වයෙන් තමා මේ වන විට නිසිපල නෙලාගෙන තියෙනවාද කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් ලක්ෂණේ බවට පත් වෙන්නේ. මෙන්න මේ ගමන් මගේ හිටිය පමණට යම් කිසි කෙනෙක් ආරසණගික මාර්ගය වඩනවා නම් ඒ වඩන ප්‍රමාණයට එතනත්තා සතර සතිපට්ඨානය, සතර සම්‍යප්ප්‍රධාන වීරිය, සතර ඍද්ධිපාද, පංචේන්ද්‍රිය, පංචබල, සත්‍යබොජ්ජංග ආදී මේ බෝධිපාරිශ්‍රික ධර්ම සම්පූර්ණ කරමින් මේ ලෝකයේ පහළ වෙච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අනාවරණය කරන අගනා මුතුමිනි බඳු මේ උතුම් ගුණ සමුදායන්, උතුම් චෛතසික කුසල දහම් අපේ ජීවිතය තුළ අපි භාවිත කරනවා. අන්න එපමණට පින්නතුනි අපි ඒකාතකින් දුකෙන් නිදහස් වෙනවා. අනිත් අතින් ආධ්‍යාත්මික සුවයටපත් වෙනවා. අපි ටිකෙන් ටික මේ සංසාර චක්‍රයේ පුඤ්ඤාවි සංඛාර සිද්ධ කරන විතරක් නෙවෙයි, ඒ සංසාර චක්‍රයෙන් නිදහසන ආකාරයට අපි ප්‍රයෝගාභි සංඛාර සිද්ධ කරමින් අත්තිබෙක්ක වේ කම්මං අකන්නසොක්ඛං අකන්නසොක විපාකං කම්මක්ඛය සංවතිති කියපු විදියට කලුත් නොවන සුදුත් නොවන මේ කර්ම චක්‍රයෙන් නිදහසන විදියට හේතු වන කර්මක්ෂය කිරීමට හේතු වන අපේ කුසල දහම් ආරස්නගික මාර්ගය තුළ ඉඳගෙන අනිත්‍ය දුකනාත්ම ත්‍රිලක්ෂණේ වැඩීම වශයෙන් අපි සිද්ධ කරමින් අපේ ආධ්‍යාත්මික ජීවිතයේ ගමන් මඟ අපි විසිතුරු කරගන්නවා. ඉතින් මේ ගමන් මඟිය අපට යන්න පුළුවන්කම තියෙන්නේ මුලින් සඳහන් කරපු ආකාරයට අපේ කල්යාණ මිත්‍රයන් එකතකින් ලබන්නට ඕන. ඒක අපි බොහෝ දිනක් ලබලා තියෙන්නේ. අන්නේ ලැබුව කල්යාණ මිත්‍රත්වයේ වඩාත්ම ශක්තිමත්ව තහවුරු කරගන්නට ඕන. කල්යාණ මිත්‍රයන් අකණ්ඩව ඇසුරු කරන්නට ඕන. ඒ වගේම ඕන් වෙතින් සද්ධර්ම ප්‍රතිලාභය අපේ ජීවිත තුළට අපි ලබා ගන්නට ඕන. ඒ දහම නැවත නැවතත් අහන්නට ඕන. ඒ අහන දහම නුවණින් මෙනෙහි කරමින් අපේ ජීවිතය නිතරම දහමින් පෝෂණය කර ගන්නට ඕන. විවේකීව ඉඳමින් දහම වඩන කාලය ටිකෙන් ටික වැඩි කර ගන්නට ඕන. බොහෝ විට අපි ධර්ම ශ්‍රවණය කරන්න හුඟක් කැමතියි. ධර්ම ශ්‍රවණය කිරීම හොඳ දෙයක්. ඒ ධර්ම ශ්‍රවණයෙන් අපට විමුක්ත ආයතනයක් කරගන්න පුළුවන්. අපි නිවැරදිසේම චතුරාර්ය සත්‍ය, පරිසම්පාදය, ස්කන්ධ පංචකය ආදී මිශ්‍රිත දහම් ශ්‍රවණය කරනවා නම් අපට යෝස්සේ මේ දිලා ඒ විමුක්ත ආයතනය බවටපත් කරගෙන එහෙම අපට සතිපට්ඨාන හා සතිපට්ඨාන බහන විදිහට ප්‍රගුණ කරන්න පුළුවන්. ඒ අතර පින්නතුන අපි දක්ෂ වෙන්නට ඕන ටිකෙන් ටික විවේකිය ගත කරමින් විවේක නිස්සිතං විරාග නිස්සිතං වස්සග පරිණාමෙන් කියපු විදියට විවේකයේ විරාගයේ නිරෝධය මිශ්‍රිත වෙච්ච නිවනට අභිමුඛ කොට ගමන් කරන ආධ්‍යාත්මික ගමන් මගේ අපි ඉදිරියට ගමන් කරන්නට දක්ෂ වෙන්නට ඕන. එහෙමනොත් පින්නතුනි අපේ ජීවිතයේ මේ ජීවිතයන් සඵල කරගෙන සාංසාරික ජීවිතයන් සුවපත් කරගෙන මුළු සසර ගමනින්ම අපට නිදහස් වන්නට මේ අපට අවස්ථාව කරගන්න පුළුවන්. ඉතින් එහෙම කටයුතු කරන්නට ඔබට අද ශ්‍රවණය කර මේ කල්යාණ මිත්‍ර සූත්‍රය ඔබ හැම දිනාටම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද අප සාකච්ඡා කළේ සංයුත නිකායෙහි මග්ග සංයුත්තේ එන කල්යාණ මිත්‍ර සූත්‍රය. කල්යාණ මිත්‍රත්වයේ නැමැති සූර්යාලෝකය අරුණෝදය අපේ ජීවිතේ ලැබෙනකොට ආරසංගික මාර්ගයේ නැමැති සූර්යාලෝකය අපේ ජීවිතේ ලැබිලා ආරස්සංගික මාර්ගය තුල ඉදිරියට ගමන් කරන්නට අපට මේ කල්යාණ මිත්‍රත්වයේ හේතු වන ආකාරයයි මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. ඉතින් අන්නේ කල්යාණ මිත්‍රත්වයේ නැමැති අරුණෝදයෙන් අපට ලැබෙන ආරස්සංගික මාර්ගයේ නැමැති සූර්යෝදය සූර්යාලෝකය අපේ ජීවිතයට ආලෝකයක් කරගනිමු. සියලු දුක් වලින් නිදහස් වනටත් සංසාර චක්‍රයෙන් නිදහස් වනටත් මෙන්න මේ උතුම් සදහම් මඟ ආරසංගික මාර්ගය උපයෝගී කරගනිමු. ගතවන හැම මොහොතක්ම සිහියෙන් නොනින් කාලය ගත කරමින් ලබාගත් තව මේ උතුම් ජීවිතය වඩාත්ම අර්ථවත් කරගන්නට අපි උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුන්ට අද ශ්‍රවණය කරපු ධර්ම දේශනාව ආශ්‍රයෙන් දහම් ගැටළු එහෙම අහන්නට තියෙනවා නම් අපි ඔබට ඒ සඳහා අවස්ථාව ලබා දෙනවා. කල්‍යාණ මිත්‍රත්වය ගැන, ධර්මය ගැන, ආරසංගික මාර්ගය ගැන ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් මේ අවස්ථාවේදී අහන්න පුළුවන්. අපේ හාමුදුරන් වහන්සේලාට මොනවහරි ගිහි පිනතුන්ට අවශ්‍යයි කියලා හිතන දෙයක් අහන්න තියෙනවා නම් මේ සඳහා අවස්ථාව ලබා දෙනවා. අද දේශනාව ආශ්‍රයෙන් හරි ඊට වෙනස්ව තියෙන කාරණයකින් හරි මේ ගිහි පින්තුන්ට අවශ්‍යයි කියලා හිතන දෙයක් තියෙනවා නම් හාමුදුරන්ට අහන්න පුළුවන් ඒ ගැන. එහෙම නැත්නම් අපි මෙතනින් අද දේශනාව නිමාවටපත් කරනවා. ඉතින් හැම දිනාටම බොහොමත්ම පිං, බොහොම සාවධානව ධර්ම දේශනාවට යොමුකම් දීම සම්බන්ධයෙනොත් මේ පින්තුන් ධර්ම දේශනාවට ආරාධනා කරලා ධර්ම දානමේ පින්කමක් සිදු කරගන්නවා. සංජය මහත්මයා මේ පින්කමේ අනුග්‍රහ දක්වමින් දායකත්ව උසුලමින් සංජය විජයරත් මහත්මයා මේ පින්කමට දායකත්වය දක්වනවා. ඉතින් එතුමා ඇතුළු ධර්ම ශ්‍රවණය කර ඔබ අප හැම දෙනාගේම නමින් මිය ගිය යම් තාක් ඥාති මිත්‍රාදීන් පින් අනුමෝදන් වන්නට පුළුවන් තැනක පුළුවන් අවශ්‍යතාවයක යම් කිසි කෙනෙක් සිටිනවා නම් ඒ සියලු ඥාති මිත්‍රාදී හොඳ මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ මියගේ ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. රැස් කරගත් මේ සියලු කුසල දහම් සම්මිය දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයක් බොහෝ කාලයක් රැක දෙත්වා. විශේෂයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සිදු කරන සියලු ආගමික ආධ්‍යාත්මික අධ්‍යාපනික කටයුතු සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය සලසා දෙත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණේ කිරීමෙන් ලබාගත් ආවමේ සියලු කුසල දහම්වල බලයෙන් පිනතුන් හැම දිනාටම මෙලොව වාසයෙන් නිරුක් නිරෝගී සම්පත්තිය චිර ජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නිබ්භයං සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා. සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.